بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් قل أعوذ برب الفلق من شر ما خلق ومن شر غاسق إذا وقب ومن شر النفاثات في العقد ومن شر حاسد إذا حسد نبي ورياناني پاوساو අරු නෝදයේහි පරමාධිපති ආනන්ගෙන් මම ආරක්ෂාව පතන්නෙමි. ඔහු නිර්මාණය කළ දේවල්හි හානියෙන්ද, අඳුර තුල පිවිසෙන ඝනාන්ධකාර රාත්‍රියේ හානියෙන්ද, තවද ගැට මත මතුරා පිඹින ස්ත්‍රීන්ගේ හානියෙන්ද, ඊර්ෂ්‍යා කරන්නා ඊර්ෂ්‍යා කරන විට ඔහුගේ හානියෙන්ද ආරක්ෂාව පතන්නෙමි.